කෙලෙසේ අපට අගුණයි කියලා දකින නිසා ඇතිවෙච්ච මානසිකත්වයක් මේක. මගේ ජීවිතේ මං කෙලෙසයක් මට අගුණයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. කෙලෙසයක් මම දකින්නේ ගල් කටුවක් වශයෙන්, මිටියක් වශයෙන්. ඒ කෙලෙස් තමයි මාව පොඩ පොඩ නෙලන්නේ. මා තුළ පවතින තථාගතයන් වහන්සේව මා තුළ පවතින රාත් බෝධිය එළියට ගේන්නේ. මගේ කෙලෙස් නෙමෙයිද? පාරමී පුරුණා කියන්නේ මොනවද? පාරමී පුරුණ කෙනේ පාරමී පුරුණ ගුණ නැසලා. එරෙයිද? එහෙනම් අපිට උදව් කරන්නේ කෙලෙස්ද ගුණද? ගුණ සතපාක උදව්වක් අපිට කරන්නේ. කෙලෙස් තමයි අපිට උදව් කරන්නේ අපේ තුන්තරා බෝධිය එකකට යන්න. එහෙනම් අපේ සම්පූර්ණ දායකයා කවුද? කෙලෙස්. කෙලෙස් නැත්තම් පාරමී පිරෙන්නේ නැහැ. මේ අභිරහස කවුරුත් දන්නේ නැහැ. ගුණවලට කියන්නකෝ පාරමී මේ පුරන්නක ගුණ නැසනවා. ගුණ නිරෝධ කරනවා. පුරන්නක පාරමී මොකවත් පිරෙන්නේ කෙලෙස් නසුවාමුල පිරෙන්නේ. එහෙනම් අපිට රාත් වෙන්න උදව් කරන්නේ අපේ කෙලෙස්, අපේ දුර්වලකම් අඩුපාඩු. ඒවට නින්දහපාස කරන්න නෙමෙයි තියෙන්නේ. ඒ වලින් වැඩ ගන්න. අපි කියනවා අර මනුස්සයාගේ මේ බැලහීනේ ආයුධයක් කරගන්න. මේ මනුස්සයාගේ දුර්වලකම ආයුධයක් කරගන්න. ඇයි අපේ කෙලෙස් ආයුධයක් කරගන්නේ නැත්තේ අපි? අපේ පාරමිතා ටික පුරවන්න. හැම කෙලෙසයක්ම අපිට උදව් කරනවා අපේ රාත් බෝධියට. කෙලෙස් අඳුනගත්තාම තමයිලු එයාට ඒ ගමන යන්න පුළුවන්. කෙලෙස් නිරෝධ වෙන්න වෙන්නලු එයාගේ ඥානෙ මෝරන්නේ. කෙලෙස් නිරෝධ වෙන්න වෙන්නලු මාර්ගඵල හම්බෙන්නේ. කෙලෙස් වලින් එයා සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා ගියොත්, කෙලෙස් අයිමිම වුණොත් එතනින් පස්සේ යාට වැඩෙන්නෙත් නැල්ලු, වඩන්නෙත් නැල්ලු, එයා රාත් වෙලාලු. එහෙනම් මේ ගමන සම්පූර්ණයෙන් කෙලෙස් එක්කනේ ගණ දෙනවා තියෙන්නේ. ගුණ එක කිසිම ගණදෙනුවක් නැහනේ. ද්වේෂය අයින් කළාම මෛත්‍රිය නිකන් වැඩෙනවා. එතකොට ද්වේෂයේ ප්‍රතිඵලයක් මෛත්‍රිය. මෛත්‍රිය වඩනකොට, මෛත්‍රිය පුරුදු කරනකොට වෙන මොන රිවෝඩ් එකක් තියෙනවද? නැහැ. ඒකට ප්‍රතිඵලයක් නැහැ. ගුණවලට ප්‍රතිඵලයක් නැහැ. නිවීමක් විතරයි තියෙන්නේ. හැබැයි හැම කෙලෙස්යක්ම නිරෝධ කරනකොට ඒකට ප්‍රතිඵලයක් තියෙනවා. කෙලෙස් තමයි අපට උදව් කරන්නේ නිවන් දකින්න. ඒ නිසා කෙලෙස් දැකලා කම්පා වෙන්න නෙමෙයි ඕනේ. ඒවා ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඒවා යහපතට ගන්න ඕනේ. දැන් උපාසක මාත්‍යාට පොළු කෑල්ලක් දුන්නොත් උපාසක මාත්‍යා ඒක අරගෙන මොනවද කරන්නේ? දරස ගන්නවා. ඉපට දාලා මේ මොනරි මේ වතු ටිකක් උණු කරනවා. තාපසයකට දුන්නත් මොනවද කරන්නේ? ඇරමිටට ගන්න යා. මේක හොඳයි, මේක ඇවිදින්න. එයාගේ ගමන පාස් කරගන්න එක තියාගන්නවා. ඇරමිට ගන්න. වඩුවෙකට දුන්න මේක හොඳයි නේ, කකුලකට ගන්න. මේකට ලියවලා පොඩ්ඩක් ඇටෙමක් කපුණා මේක හොඳ. බලන්න ඒ දකින කෝනේ. එන රාත් වෙන බලාපොරොත්තු වෙන කෙනා කෙලස් ප්‍රයෝජනට ගන්න කොහොමද? යාගේ Nirodheට මේ අඩුපාඩුකම් තියෙනවා අය. ඒ පිළිබඳ යා 100ෙන් ඉන්නවා. 100ෙන් හිටියා මේ අඩුපාඩු හැදෙන්නේ. දැන් කෙලස් ප්‍රයෝජනට ගත්තනේ. එයා ඒක කරන්නේ මට ಗುಣ තියෙන මොකනද? මම උපාසකනේ. සතිය හතක් මම එක දිගට සිල් ගත්තා. දැන් මම උපාසක. මට ඒ තනතුර ලැබිලා තියෙන ඉඳන් මේ උපාසක මාත්‍යෙක ඉති මට ඉති මිනිස්සු සමාජෙ පිළිග. හරි උපාසක දසසිලේ හරියට රැක්කද? පොයවල් හතක් සිල් ගත්ත එක ඇත්ත. එක පොයකවත් හරියට සිල් රැක්කේ නැහනේ. ඒකට කොහොමද උපාසකකම ලැබුණේ? බුදුන් සරණ යන්නේක ඇත්ත. කොහොයාගේ සරණ කිසිම මේ ප්‍රගතියක් නැහනේ. නිවන් දකින්න ඕනේ කියලා කියන එක ඇත්ත. නිවන වැඩ එකක්වත් නැහනේ ජීවිතේ. ගෙදරකින් ඇංගිල බැලුවම එකක්වත් නිවෙන වැඩ නැහනේ. ඔක්කොම තියෙන ඇවිලෙන වැඩනේ. එහෙනම් අපේ ජීවිතය තුළ අපි ගොඩාක් දේවල් ප්‍රයෝජනට ගන්න නැහැ. අපි දන්නේ නැහැ ඒක ප්‍රයෝජනට ගන්න නැටි. රාගය ප්‍රයෝජනට ගන්නේ කොහොමද? රාගය ප්‍රයෝජනට ගන්නේ කොහොමද? ලෝභය තියෙනවා. ලෝභය ප්‍රයෝජනට ගන්නේ කොහොමද? ద్వේෂය තියෙනවා. ద్వේෂය ප්‍රයෝජනට ගන්නේ කොහොමද? ඒ ගන්න ක්‍රමවේදය දන්නවනම් මෙතන වාඩි වෙලා ඉන්නේ. උපාසක මාත්‍යා මෙතන වාඩි වෙලා ඉන්නා, මම එතන වාඩි වෙලා ඉන්නා, මම වැඳගෙන බණ අහනවා. උපාසක මාත්‍යා මට කමටහන් දෙනවා. අර බුදුහාමුදුරන්ට අර මේ උපාසකෙක් බණ කිව්වා වාගේ බුදුහාමුදුර වැඳගෙන ආගෙන ඉන්නා පල්ලෙ ඇඳලා. එහෙම එකක් වෙන්නේ. ద్వේෂය මන් ළඟත් තිබුණා ඒ කාලේ. ඈත කාලේ මගේ ළඟත් තිබුණා. මං කොහොමද ඒක දැක්කේ? ඒක මා අමුතු ක්‍රමයකට දැක්කා. මගේ දුර්වලකමට මං ద్వේෂ කළා. මගේ අඩුපාඩු වලට මං ද්වේෂ කළා. මගේ කෙලෙස් වලට මං ද්වේෂ කළා. ද්වේෂ කරනවා කියලා කියන්නේ මේ පලිගන්නවා කියන එක නෙමෙයි, අකමැති වෙනවා. ඒ අකමැති වෙන්න වෙන්න ඒ කෙලෙස් මන් තුල පවතින්නේ. මිනිසුන්ට විරුද්ධ වෙන්න මං හරි අකමැති. මිනිසුන්ට පිටුපාන්න මං හරි අකමැති. මගේ ගුරුවරයාට අකීකරු වෙන්න මං හරි අකමැති. නිතර නිතර කකාහින්න මං හරි අකමැති. බොරු කියන්න අකමැති. සතුන්ට ඉල්සා කරන්න ඉරියල කරන මං හරි අකමැති. හැමතිස්සෙම නිදාගන්න මං හරි අකමැති. ඕන් ද්වේෂයේ ප්‍රයෝජනද ගත්තා. ඒ ද්වේෂයේ මන් තුල තියෙන නිසා අර කෙලෙස් මන් තුල පවතයි. ඇයි මං ඒවට ද්වේෂයි අකමැති. ඒ නිසා ඒව පවතින්නේ. දැන් මං හරියට මාර්ගයට හාවනේ. මන් තුල ගුණ වැඩුණානේ. ඕන් ද්වේෂයේ ප්‍රයෝජනද ගත්තා. ලෝභය කොහොමද ප්‍රයෝජනට ගන්නෙ? හැමදේම හත්තරලා ඉස්ව ඉන්න මං හරි ලෝභයි. හැම මොහොතෙම බුදුහාමුදුර සීකරන්න මං ලෝභයි. මගේ ජීවිතේ මං නිතරම අනිත් අයට යහපත කරන්න මං හරි ලෝභයි. මං ඒක ලෝභින් කරනවා හරි ලෝභයි. මං ඒක අතරින් කිසිම කෙනෙකුට අවස්ථාව දෙන්න මම්මයි කරන්නේ. උපස්ථාන කරන්න මං හරි ලෝභයි. පාදෝණය කරලා පාදෝණය කරන එකෙන් පටන් ගත්තාම ඉස නාවනක ඉඳලා මං කරන උපස්ථාන. ඇයි හරි ලෝභයි මං ඒවට. ඒවා මං කිසිම කෙනෙකුට කරන්න දෙන්නේ නැහැ. බේත් බඳින්න හරි ලෝභයි. මම්ම කරනවා නැත්නම් මට ඒක නිඳ යන්නේ. හරි ලෝභයි මං. සේනාසන අමදින්න පිරිසිදු කරන්න වත් කරන්න උපස්ථාන කරන්න මං හරි ලෝභයි. ඊළම්පස මගේ හතින් පූජා කරන්න හැමෝටම හරි ලෝභයි මං. දැන් බලන්නකො ලෝභකමෙන් ප්‍රයෝජන ගන්න ඇති. ලෝභ මාය බය වෙන ලෝභ මාය වැවුලනවා. මේ මිනිසුත් එක්ක සෙල්ලම් කරා මෝ මංවත් වැඩ ගන්නවා. ඒ කියන්නේ මේ මායගෙන් වැඩ ගන්නවා අපි. අර නිකන් යන සතෙක් වරන් බැඳා කරත්තේ අරන් ගියා. නිකන් යන්න බෑ සතා බැඳා ඒකිනුත් වැඩ ගත්තා. එහෙම තියෙන දෙපාය. දැඩි කැමැත්ත තමයි රාගය කියලා කියන්නේ. කොහොමද ඒකින් මේ ප්‍රයෝජන ගන්න? දැන් දැඩි කැමැත්තක් ඇති වුණාම භාර්යාව දික්කසාද කරනවා, ගෙදරට වියදම් සල්ලි දෙන්න, ගෙදර කට්ටියත් එක්ක තියෙන ආදරය සෙනෙහස ඔක්කොම අඩු වුණා, දරුවන්ගේ යුතුකම් ඔක්කොම පෑරන්නේ. ඇයි? දැඩි කැමැත්තක් තියෙනවා. රාගය කියන්නේ දැඩි කැමැත්ත. ඇයි සාසනෙට දැඩි කැමැත්ත ආවෙ නැත්තේ? බුදුන් වඳින්න මං හරි දැඩි කැමැත්තෙන් බඳිනවා. සිල් ගන්න එක දැඩි කැමැත්තක් මගේ. යුතුකම් වගකීම් පෑරාරින්න නැති ඉටු කරන එක දැඩි කැමැත්තක්. දැන් ඕන් රාගයෙන් වැඩ ගත්තානේ. මේ විදිහට කෙලෙස් වලින් වැඩ ගන්න ඕනේ. කෙලෙස් අසරණ වෙන්න ඕනේ. අර සමහර මිනිස්සු අසරණ වෙනවා වගේ කෙලෙස් අසරණ වෙන්න ඕන අපි ඉදිරියේ. ඒගොල්ලෝ තමයි බෝධිසත්වරු. කෙලෙස් ඉදිරි අපි අසරණ වෙනවා නම් එයා බෝධිසත්වයෙක් නෙමෙයි. තාම එයාගේ පාරමි පටන් අරන් නැහැ එයා. තුවාලයක් වුණාම කොමක් අටගත්තාම ඒ වේදනාව පාලනය කරන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් පාලනය වෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් පාරමි 150කට වඩා පිරිච්ච කට්ටිය කවදාවත් මේ කෙලෙස් වලට පාලනය වෙන්නේ නැහැ. කෙලෙස් ඒගොල්ල පාලනය කරන බෝධිසත්වරු එන්නේ. ඒගොල්ල හරි දක්ෂයි. අපි 550 ජාතකයක දකිනවා. ඒ හැම අවස්ථාවකම ඒගොල්ලෝ ඒ කෙලෙස් පාලනය කළා. ඒ මායя දමනය කළා. හැබැයි 150කට වඩා පාරමී පිරිලා නැත්නම් එයා දුර්වලයිනේ. එයාගේ ශක්තිය දුර්වලයි. ශක්තිය කියලා කියන්නේ එයාගේ පාරමී ලැබි ಗುಣධර්ම දුර්වලයි. එතකොට මොකද වෙන්නේ? අපි ඒකට පාලනය වෙන්න ඕනේ. මේ වගේ දුර්වලකම් අඩුපාඩු මට තියෙනවාය. මේ වගේ නිന്ദාසගත චරිතයක් මම දකින දකින හැමෝගම රාගෙන් බලනවා. දකින දකින හැමදේම ලෝභයෙන් ගන්න හදනවා. පොඩ්ඩ වැරදෙන්න බෑ. මැස්ස ළඟින් කොස්ස ළඟින් මැස්ස යන්න බෑ. එච්චර තරහා යනවා. ඒ තරම් ද්වේෂසගත චරිතයක්, ගැටෙන චරිතයක් මම ඒ හැම දුර්වලකමක්ම නියතමානිය පිළිගන්න ඕනේ. අවංකවම තේරුම් ගන්න ඕනේ මම මේ වගේ කෙනෙක්. මට කියලා වටිනාකමක් මම දෙන්නේ නැහැ. මගේ ಗುಣකතනය මම කරන්නේ නැහැ. මාව ගැන මම පාරට්ටු කරගන්නේ නැහැ. නිතරම නියතමානි වෙලා යථාර්ථපාත්තලා කීකරු වෙලා මම මේ වගේ දුර්වල චරිතයක්, මේ වගේ අඩපණ වෙච්ච චරිතයක්, මේ වගේ මේ අඩුපාඩු වලින් පිරිච්ච ජීවිතයක් මම ගත කරන්නේ. ඒක නිතර මෙනෙහි කරලා අරකින් අඩුපාඩු වලට මම පාලනය වෙනවා. එතකොට ඇති අඩුපාඩු අතුරු දාන් වෙනවා. උපාසක මාත්‍ය දානයක් දෙනවා. බලන්න මේ චේතනාව විතින වෙනස. උපාසක මාත්‍ය දානයක් දෙනවා. මමත් දානයක් දෙනවා. කාටද වැඩිපුර මානිසංස ලැබෙන්නේ? ඇයි මට ලැබෙන්නේ? මම දාන දෙනකොට මම දෙන ක්‍රමය වෙනස්. දැන් උපාසක මාත්‍යත් කෙසෙල් ගෙඩියක් පූජා කරනවා. මමත් කෙසෙල් ගෙඩියක් පූජා කරනවා. මම ගිහිල්ලා තුසිතේ රජ කරනවා. තුසිතේ රජ කරනවා මම. හැබැයි උපාසක මාත්‍ය බලනවා මේ ඊළඟ බත් වේල ලැබෙන්නේ නැහැ. හැබැයි දෙන්නම දුන්නේ කෙසල් ගෙඩි දෙකක්. එතකොට දෙන්නේ කෙසල් ගෙඩි දෙකක් පූජා කරන රාණිසංශ එක වෙන්න එපායි. ප්‍රතිපල එක වෙන්න එපායි. ඇයි ඒ ප්‍රතිපල වෙනස්ුනේ? ඒ දකින කෝණය. කෙලස් මර්ධනය කරන්නම අවශ්‍ය නැහැ. ඒක මර්ධනය වෙන්න හැරියක් දිනු. මර්ධනය වෙන්න හැරියක් දිනු. අපි මර්ධනය වෙන්න හරින්නෙත් නැහැ. මර්ධනය කරන්නෙත් නැහැ. ඒකත් නඩත්තු කරනවා. මේක අපේ තියෙන ලොකුම දුර්වලකම. උපාසක මාත්‍යයි මේ උපාසක මාත්‍යයි මමයි එකම කෙසල් කනේ. එකම කෙසල් කනේ. එකම හැවිරියකින් ගෙඩි තුනක් කඩලා පූජා කළාම ආනිසංස තුනක් වුණා නේද? ඒක උනේ කොහොමද කියලා දැනගන්න කැමැතිද? ඒක කර්ම විෂයක්. මේ උපාසක මාත්‍ය කෙසල් ගෙඩිය දෙනවා හාමුදුරන්ට පූජා කරනවා. පූජා කරලා කියනවා ඕ මං කෙසල් ගෙඩිය හම්බුන් ගෙඩියක් දුන්න හාමුදුරන්ට පූජා කළා. සෙල්ලන්නේ මගේ කෙසල් ගෙඩිය මං දුන්නේ. කීයක් ගියද? රුපියල් 12යිනේ කෙසල් ගෙඩිය. 12 12 දීලා අරන් කෙසල් ගෙඩිය මං පූජා කළා. ඒ කියන්නේ ඒ හම්බ කරපු සල්ලි වලින් එයා මිල දීලා ගත්ත කෙසල් ගෙඩිය ආන්දරන්ට පූජා කළා. ප්‍රතිඵලයේ කොච්චරද? ඒ කර්මෙන් ඇති වෙන ප්‍රතිඵලයේ 100%යි. උපාසක මාත්‍ය කෙසල් ගෙඩිය කරන් පූජා කරලා කියනවා මේ කෙසල් ගෙඩිය පූජා කරන්න පින ලැබුණ අපට. කෙසල් ගෙඩිය පූජා කරන් අපට කර්මය සැකසීලා තිබුණා. කෙසල් ගෙඩිය පූජා කරන්න තමයි අද ඒ ඔක්කොම සැකසීලා තියුනේ. බලන්න ඒ කුසලයේ කරගත්තා කියලා උපාසක මාත්‍ය කියනවා. 50%. මම කෙසල් ගෙඩි හරගෙන අර විදියට හිතන්නේ නැහැ. මගේ කියලා හිතන්නේත් නැහැ. මට පූජා කරන්න ලැබුණා කියලා හිතන්නේත් නැහැ. මේ කෙසල් ගෙඩිය මගේ නෙමෙයි. විශ්වයෙන් ලැබිච්ච දේ. විශ්වයට අයිති දේ. දැන් අනුන්ගේ එකක් මං කවුද පූජා කරන්න? අනුන්ගේ දේ අනුන්ට දීලා දාන. කෙසල් ගෙඩිය මගේත් නෙමෙයි. මම දුන්නෙත් නැහැ. මට කොච්චර දානිසංශ කියලා වම 100% නෙමෙයි 10%. ඒ දකින කෝණය. මේ ලෝකේ කිසිම දෙයක් මට අයිති නැත්නම් මේක මගේ කියලා කිව්වම ඒ කර්මය මං අයිතිවාසිකම් කියනවානේ. ඒ කුසල කර්මය මං අයිතිවාසිකම් කියනවා. අයිතිවාසිකම් කියන හැමතැනම පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා ඉන්න තැන ආනිසංස අඩුයි. මේ හැම එකක්ම කර්මානුරූපී. මේ කෙසල් ගෙඩි අයිතිකාරය මම නෙමෙයි. ඒක කර්මානුරූපී කුසලයට අනුව ඒක මෙතනට පාළ වෙලා තියෙනවා. මට අයිති නැති එකක් මට දෙන්න අයිතියකුත් නැහැ. මට අයිති නැති එකක් මං අනුසතු කළා. අනුන්ගේ දෙයක් අනුන්ට අයිති කළා. අනුන්ගේ දෙය අනුන්ටම දුන්නා. ඒ අයිතිය ගත්තෙත් නෑ. පුද්ගලයා හැදුවෙත් නෑ. අයිතිවාසිකම් කිව්වෙත් නෑ. පාරට්ටු කළෙත් නෑ. එහෙම කුසල්පින් ගැන මෙනෙහි කරන්නෙත් නෑ. ආනිසංස බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එයා ඒකෙන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් එයාට ප්‍රතිඵලෙ විශ්වයට වඩා ලොකුයි. අපි කෙලෙස් පිළිබඳව අපි දරණ මතය අර පළවෙනි දෙවෙනි මතය. රාගසිතවිල්ලක් ආවා. ඒක කාගේ ප්‍රශ්නද? මගේ ප්‍රශ්නද? නෑ. මට රාගසිතවිල්ලක් ආවා. දැන් මගේ ප්‍රශ්නය. සිතවිල්ලක් සිතට නේ ආවේ. ක්‍රියා කළේ නෑ. ඒකට අදාළ ප්‍රතිචාර මොකක් දැක්කුවේ නෑ. සිතවිල්ලක් ආවා ටිකක් වෙලා තිබිලා ගියා. ඒක මගේ නෙමෙයි. පාරේ යනකොට මිනිස්සු පේනවා. ඇහැටනේ පේන්නේ. මම මොකටද පස්සෙන් යන්නේ? ඒක කවුලේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇහැට පේනවා. මම මොකටද හිතන්න යන්නේ? ඉතේ ප්‍රශ්න නෙමෙයි, හැයි ප්‍රශ්නයක්. ඒක ඇයෙන් ඉවරයි. දෙක්ටි නැත්තේ. ඇවුන දෙයයි මතක තියාගන්න. ඒක ඉතේ ප්‍රශ්නයක් නෙමෙයි. කනේ ප්‍රශ්නයක්. කනට ඕන නම් කන මතක තියාගත්තද? ඒක මට අදාළ නැහැ. ඇයි එතන කියේ නැත්තේ? ඒක මතක තියාගන්න ඒකට තව ලුණු ඇඹුල් දාලා තවත් කීප පොලකට කියලා ඩයරිය ලියලා තියලා 80 අද දවසේ මගේ තේක හොරකම් කරලා බීවා. ඒක ලියලා තියාගන්න. පරණ ඩයි අරගෙන 80 ගණන් වල ඩයි දාන හරියටම හරි 81 මේ මිනිස්ස මගේ තේකවරකම් කළානේ. ඒක කියවනවා අවුරුදු 25කට පස්සේ. මගේ දෝෂයක්. ඒවා නිවැරදිව දකින්නේ. සමහර දෙවිවරු ඉන්නවා මේ පොඩි දෙයක් දීලා මේ දිව්‍ය ලෝකේ ඇවිල්ලා මයේ සාක්ෂි වෙලා ඉන්නවා. දවන්ත දාන දීලා පාවා දෙලලා ස්වාමීන් වහන්සේලා තියෙනමන් වඩම්මලා පා දෝණය කරලා බෙර ගාලා තිනා බෙර පුපුරන්න පැලෙන්න බෙර ගාලා දාන්නේ දීලා තිනා ආනිසංස මොකවත් නැහැ. දිව්‍ය ලෝකෙ ඉන්න පොඩි රෙදි කෑල්ලක් ගැට ගාගෙන ඉතින් ගලක් උඩ ඉන්න විමාන මොකවත්ම නැහැ. මෙච්චර දීලා තැයි ඒ මාන්නයට දීලා තියෙන්නේ? මගේ ධනිය වියදම් කළා මිනිසුන්ට පේන්න, ගාම්බිරෝ මේ බැනර් ගාලා උපාසක මාත්‍යාත් ළඟ ඉන්න උරපලාව දාගෙන එයාගේ ෆොටෝ එකක් දාලා, කරඬුවක් දාලා, නලාව පිඹලා බෙර ගාලා, මුළු ගමම උදේ පාන්දර 3 වෙනකොට අවදි කරලා පොඩි උන් කෑ ගන්නව ඇරිලා වයසක කටි ගැස්සිලා ඇරෙන්නේ. මුළු ගමනම හැරවලා තියාගෙන එයාගේ පින්කමය පෙන්නනම මේම එකක් කරනවාද? මුළු ගමටම දැනෙන්න කරන්නේ ඒ මාන්නේ, ඉතුවක්කාරකම, උඩඟුකම, ආහංකාරකම. ඒවා මිශ්‍ර වෙච්ච නිසා අර අර ආනිසංස ඔක්කොම මේ අපිරිසිදුනා. අර මොන හොඳ වතුර කානුවකට වක් කරුවාම මේකත් කානු වතුර බවට පත් වෙනවා. තියෙනවා පොඩ්ඩයි තියෙනවා. සමහර කට්ටිය ඉන්න ඒවා දැකලා සතුටු වෙනවා. අනේ මේ වගේ මහා දවන්ත පින්කම ස්වාමීන් වහන්සේලා සියන්නමක් එකත් පසක වඩිනවා. ඒවා දැකලා සතුටු වෙලා මේ වගේ පින්කමකට දායක වෙලා ව්‍යංජන පූජා කළා. ඒගොල්ලෝ ඊට වඩා ටිකක් වැඩිපුර ගන්නවා. හැබැයි ඒකේ නිර්මාතෘ නෙමෙයි. ඒකට සම්බන්ධ වෙච්ච කට්ටිය අර අයිතිකාරයට වඩා පිනේ අයිතිකාරයට වඩා ආනිසංස ගන්නවා. හැබැයි ඒක වළඳන හාමුදුරුවෝ දන්නවා. මේවා ඉතින් විශ්වයේ ක්‍රියාකාරකම්. ඉතින් බුදුහාමුදුරන්ගේ සිව්පස්සේනේ අපිට ලැබෙන්නේ. මේකක්වත් අපට දුන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ සාරසංග කල්ප පාරමිතාවට මිනිස්සු මේව පූජා කරනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ ශාසනය පැවිද්ද නිසා මේ දජයත් බුදුහාමුදුරන්ගේනේ, මානකමත් බුදුහාමුදුරන්ගේනේ. එතකොට බුදුහාමුදුරන්ගේ මානකම මම දරාගෙන ඉන්න නිසා අර සිව්පස්සේ ලැබෙන. එහෙනම් මේ ඔක්කොම බුදුහාමුදුරන්ගේ ඒවා. මගේ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ බත්තික, බුදුහාමුදුරන්ගේ ව්‍යංජනය, දෙන්නක බුදුහාමුදුරන්ගේ කෙසල් ගෙඩිය ඔක්කොම බුදුහාමුදුරන්ගේ. බුදුහාමුදුරන්ගේ පූජා කරන්නේ එකක්වත් උන්වහන්සේ වළඳලා නැහැ. බුදුහාමුදුරෝ වළඳලා තින්නේ. එකක්වත් උන්වහන්සේට ලැබිලත් නැහැ. බුදුහාමුදුරන්ට ලැබිලා තින්නේ. බුදුහාමුදුරනේ ලැබිච්ච දේ උන්වහන්සේ අරගෙන යනවා. අර ලස්ස ගණන් වියදම් කරලා දාන දීප මිනිස්යාටවත් එච්චර මේ ප්‍රතිඵල නැහැ. අර සම්බන්ධ වෙලා ශ්‍රද්ධාවෙන් ඒවා කටයුතු කරේ එයාටත් ප්‍රතිඵල නැහැ. කොයි දේන තාපසයලු සම්පූර්ණ දිව්‍ය ලෝකයේ අයිතිවාසිකම් කියන්නේ එයාටලු ඔක්කොම ලැබිලා තින්නේ. ඇයි? එයාගේ චේතනාව, එයාගේ මානසිකත්වය. චේතනම් භික්කවේ කම්මම් වදා මේ ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවට අනුව. ඒකට අනුව සැකසෙන කර්මයට අනුව. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම පාලනය වෙන්නේ ඒ කර්මේ. දක්ෂයා එක සිතවිල්ලකින් දිව්‍ය ලෝක ඔක්කොම ටික පාලනය කරනවා. එක සිතවිල්ලකින් සක්විති රජ වෙනවා. දුර්වලයා එක සිතවිල්ලකින් අපායකින් ඉපදෙනවා. අවබෝධයේ ප්‍රශ්නයක් තියෙන්නේ. පාරමී පුරන්න, දුර්වලකම් නිවැරදි කරන්න, අඩුපාඩු හදන්න. මෙච්චර දැනගත්තත් තාම රාත් වෙන්න අවශ්‍ය ටික දැනගත්තේ නැහැ. කාන්තාවක් දකිනකොට තාම ලස්සන පේනවා නේද? iPhone අරෝමේව දකිනකොට, අලුත් වාහන hybrid එකම දකිනකොට වටිනාකම් පේනව නේද? අපි බලාපොරොත්තු වෙන දේ, අපි කැමති වෙන දේ වෙන්නේ නැත්නම් තරහා යනවනේ. ඔබ දේශමෝ හේමම තියෙනවනේ පරිස්සම. ඒව එකක්වත් අත්සලා නැහනේ. ඉස්සෙලත් නැහැ, අත්සලත් නැහැ. කොච්චර බන දැනගත්තත් තාම අවශ්‍ය දේ දැනගත්තේ නැහැ. ඒක පිළිගන්න ඕනේ. මට අවශ්‍ය පණිවිඩය තාම මට ඇහිලා නැහැ. මට අවශ්‍ය ධර්මය මම තාම දැනගෙන නැහැ. මම ලෝකෙට කියන එකක් දැනගෙන ඉන්නවා. අනුන්ට කියන්න උපදෙස් දෙන්න එකක් දැනගෙන ඉන්න. හැබැයි මට ඕන දේ තාම මම දැනගෙන නැහැ. ඒ ටික තේරුණත් එයා මේ සංසාරේ ඉතර වෙනවා. අඩුපාඩු අදා ගන්න. එහෙම අපි වඩන සීය පිළිබඳව අපට සැකපාල වෙනවා නා. මේක වැරදිලාද? එහෙම නැත්නම් හරියට වැඩෙනවද? මේ කියන එක තුල මම ඉන්නවද? නැත්නම් මුලා වෙලාද කියලා හිතෙනවා නා. ඒ කියන්නේ සීය හරියට වැඩෙනවා කියන එක. දැන් ඉතින් හරියටම හරි සීය ඕක තමයි. එතනින් එයාට එකක් නැහැ කියන්නේ. එතන මෙයා මුලා වෙලා ඉවරයි. එයාගේ සීය වැරදිලා ඉවරයි. ඇයි? එයා විශ්වාස කරනවා මට හරියි කියලා. මට වැරදිලා නැහැ කියලා. වැරදිලා නැහැ කියන හැම මොහොතෙම වැරදිලාමයි. මේක හරියටම හරියද දන්නේ නැහැ. දැන් වැරදිලා දන්න එක නිතරම එයා 100න් ඉන්නවා. ඒක හරියටම හරිද කියලා පිළිගන්න ඒක පිළිබඳ ගවේෂණෙන් ඉන්නවා, අවධියෙන් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ 100 හරියටම හරි. 100 වඩන කිසිම කෙනෙකුට 100 පිළිබඳ ස්ථිරත්වයක් ඇදෙන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ. මට ඇදුනෙත් නැහැ. මගේ 100 පිළිබඳ මට නිතරම සැකයි. මං සැකෙන් ඉන්නේ. නිතර මම මේව 100න් බලන්නේ නම් මේක හරියටම හරිද? දැනෙච්ච ටික නිතර නොදැනෙච්ච ටික. එහෙනම් මේකත් ඒක නෙමෙයි. මම නිතරම සැකෙන් ඉන්නේ. ඒ නිසා මුල 100 නිවැරදිව වැඩෙන්නේ. යමක් දැනගත්තාම මේක හරියටම හරි කියලා හිතනවා කියලා කියන්නේ එතනම යා මෝහයට පත් වෙලා ඉවරයි. යට වැරදිලා ඉවරයි. වැරදෙන්න දෙයක් නැහැ. ඒක හරියටම හරි කියලා අපි තීරණය කරන්නේ ඒ වඩන මාර්ගය තුලින් හටගන්නා වූ නිවීමට අනුව. මම නිවෙනවා නම් තිබුණට වඩා මගේ කෙලෙස් අඩු වෙනවා නම් ඒක හරියටම හරි. එහෙම වඩන නිසා මට මාන්නයක් ඇති වෙනවා නම් අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් ඒ මාර්ගේ වැරදි. නිවීමට සාපේක්ෂව ඒක තීරණය වෙන්නේ.